සංගකාරගේ රිටයර්මන්ට් එකත් පස්සේ මම හිතන්නේ අපි ඉන්න සියලුම දෙනාම මම හිතන්නේ හුඟක් ස්ථානක ක්‍රීඩා කරලා නැහැ. ඉතින් අපි නමුත් අපි අපිට හරි කම්බිනේෂන් එකක් හරි බැටින් ඕඩර් එකක් හදාගන්න තමයි අපි දැන් බලන්නේ ඉස්සරහට. ඉතින් අපි තාම සලකලා බලන අපේ බැටින් ඕඩර් පිළිබඳව අපේ සෙට් බැටින් ඕඩර් එකක් නැහැ තාම. ඉතින් අපි අපිට හරියන්නේ හොඳටම මොකද්ද කියලා බලලා ඒ කම්බිනේෂන් එක දිගටම ගෙනියන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.